ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන ඔබට අද අසන්න ලැබෙනවා. අද ඉතාමත් ලස්සන කාරණාවක් අහන්න ලැබෙන්නේ හොල්මන් ගැන. කැලෑවල, සොහොන්වල, දේවාලවල හොල්මන් ගැන කතාවක්. හැබැයි බුද්ධ දේශනාව, බුදුරජාණන් වහන්සේ වනේ ඉන්නකොට හොල්මන්, මේ බෝධිසත්ව කාලේ හොල්මන් දැකලා තියෙනවද කොහොමද කියන විස්තරයක්. ඉතින් පින්වත්නි, දැන් ඔන්න අද මේ දේශනාව අපි විස්තර කරන්නේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තියෙන මේ ආශ්චර්ය. ඒ ආශ්චර්ය බව ප්‍රකට වෙනවා බෝධිසත්ව කාලේම. ඒ කියන්නේ කවුරුත් ගුරුවරයෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න හැටි පුදුම සංගතයි. පසුගිය කාලේම අපි කරපු දේශනා ඒ බෝධිසත්ව කාලේම සිද්ධ වෙච්ච ආශ්චර්ය ගැන තමයි කිව්වේ. අදත් එහෙම එකක්. අද මේ හොල්මන් බය හිතෙන, බිය තැති ගැනීම ඇතිවන හොල්මන් ගැන මේ සමාජයේ තියෙන අදහස සහ බෝධිසත්වය සිදුහත් බෝධිසත්ව අවදීයේම ඒවා හොයන්න ගිහිල්ලා තියෙනවා. හොල්මන් කියන්නේ මොනවද කියලා අපි ඒ කතාව අහමුයි. ඉතින් පින්වත්නි, මේ දේශනාවේ නම මධ්‍යම නිකායේ තියෙන භය බහිරව සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනේ අනේපිඩු සිටුතුමාගේ ආරාමේ. ජානුශ්‍රෝණි බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේව බැහැදකින්ට ඇවිල්ලා කතා බහ හේතුණා. කියනවා මේ බ්‍රාහ්මණයා, බවක් ගෞතමයන් වහන්සේ මේ පින්වත් කුල පුත්‍රයන් ගිහි ජීවිතය අත්හැරලා සාසනය කෙරෙහි පැහැදිලා පැවිදිලා ඉන්නේ බවක් ගෞතමයන් වහන්සේ උදෙසා. ඒ සියලු භික්ෂූන්ට පුරෝගාමි වෙලා ඉන්නේ ගෞතමයන් වහන්සේ. උපකාරීව සිටින්නේ ගෞතමයන් වහන්සේ. ඔබ වහන්සේ තමයි ඒ භික්ෂූන් යහපතේ යොදවන්නේ. ගෞතමයන් වහන්සේගේ ආකල්පවලට අනුව තමයි අර භික්ෂූනුත් හැඩගැහෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා, ඒවමේතම් බ්‍රාහ්මණ, ඒවමේතම් බ්‍රාහ්මණ, බ්‍රාහ්මණයෙක් එහෙම තමයි. මා උදෙසා තමයි මේ කුල පුත්‍රයෝ ගිහි ජීවිතය අත්හැරලා මේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් මහාන වෙන්නේ. ඒ පැවිදි වුණාට පස්සේ ඒ භික්ෂූන්ට මම පුරෝගාමි වෙනවා, උපකාරි වෙනවා, ඔවුන් යහපතේ සමාදන් කරවනවා. මගේ ආකල්පවලට අනුව තමයි භික්ෂූන් හැඩගැහෙන්නේ. ජානසෝනි බ්‍රාහ්මණය කියනවා, ඒ වුණාට ඔය දුර ඈත වනසෙනසුන්වල, ආරණ්‍යවල, කැලෑවල, කුටිවල ඉතා මේ ජීවත් වෙන එක හරි දුෂ්කරයි නේද? උද්දකලාවේ භාවනාවෙන් වාසය කිරීම දුෂ්කරයි නේද? තනියෙන් භාවනා කරගෙන ඉන්නවනේ කියන එක හරි අමාරු වැඩක් නේ. චිත්ත ඒකාග්‍රතාවේ ඇලී වාසය කිරීම, සමාධියක් උපදවාගෙන ඉන්නවා කියන එක හරි අමාරු වැඩක් නේ. මට හිතෙන්නේ හිත සමාධිම නම් හිතේ ධ්‍යාන නැති, සමාධි නැති භික්ෂුවක් කැලේට ගියොත් ඒ භික්ෂුව කැලේම විනාශ වෙනවා. කැලේ විසින් ඒ භික්ෂුව ගිල ගන්නවා කියලා මට හිතෙනවා කියලා දැන් ජානසෝනි බ්‍රාහ්මණය කියා හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණය ඒක හරි, ඕක හරි. ඈත දුර ආරණ්‍ය වනසිනසුන් කැලෑවල වාසය කරන එක දුෂ්කරයි. සිත එකඟ කරන එකත් දුෂ්කරයි. තනියෙන් බණ භාවනා කරගෙන ඉන්නවා කියන එකත් හරිම දුෂ්කරයි. සමාධියක් නොලබපු භික්ෂුවගේ මනස වනාන්තරයේ විසින් ගිල ගන්නවා. පින්වත් බ්‍රාහ්මණය, සම්බුද්ධත්වයට පෙරම සම්බුදු නොවි බෝධිසත්ව කෙනෙක් වශයෙන් සිටියේදීම මට ඕක තේරුණා. මට ඔය අදහස ඇති වුණා, ඈත කැලේ වනසෙනසුන්වල වාසය කිරීම දුෂ්කරයි. හිතේ සමාධියක් ඇති කරගෙන ඉන්න එක දුෂ්කරයි. තනියෙන් බණ භාවනා කරගෙන ඉන්න එක දුෂ්කරයි. කැලෑවල වාසය කරනට කැලෑ විසින් එයා ගිලගන්නවා කියලා මට බෝධිසත්ව කාලෙම හිතුණ කිව්වා. එහෙනම් අභිනිෂ්ක්‍රමණය කරලා කාන්තකස්වයා පිටින් අනෝමා නදියෙන් එතෙර වෙලා කිස් වැටිය කපා සලු අහසට දමා කසාවත් පොරවාගෙන මහ බෝධිසත්වෝ නිකන් මේ ආවේගයකින් ගිය ගමනක් නෙවෙයි. අද කාලෙ තියෙනවා මම ඔක්කොම දමල ගහලා යනවා කියලා හිස ඇරුණ පැත්ත යනවා. එහෙම ගමනක් නෙවෙයි බෝධිසත්වෝ ගියේ, දැනගෙන ගියේ. කැලෑවල ඉන්න එක අමාරුයි කියලා, හුදකලා බණ භාවනය අමාරුයි කියලා දැනගෙන ගියේ. මේ නිකන් ආවේගයකට ගිය ගමනක් නෙවෙයි. දැන් අපි දන්න සිද්ධි තියෙනවා, අපි දැකලා තියෙන සිද්ධි තියෙනවා. මහා ඝන වනාන්තර ඇතුළෙන් සමහර හාමුදුරුවරු හිටපු ගමන් කැලින් එළියට එනවා, මේ පිස්සු හැදිලා. මම එහෙම දැකපු අවස්ථා තියෙනවා. සමහර ගම්වල මිනිස්සු කියනවා කැලෑවල ලෙන්වල සිවුරු පාත්‍රයේ තියෙන හාමුදුරු නැහැ. ඊට පස්සේ තව ලේනක විස්තරයක් මම ඇහුව, ඇටසැකිල්ලක් විතරයි හාමුදුරු අපවත් වෙලා කවුරුත් දාන්නේ. ඊට පස්සේ එක පැත්තක සිද්ධ වෙලා තියෙනවා සිවුරුත් ගලවගෙන දුවලා කැලින් එළියට කෑ ගහගෙන දුවලා. ඇයි මේ බය බිරාන්ත දේවල් වලට ලක් වෙලා කැලේ විසින් ගිලගෙන සිහි කල්පනාව නැති වෙලා? මේ සියලු දෙනා ගැනම කියන එකක් නෙවෙයි මං කියන්නේ. මෙතන තියෙන දුෂ්කරයි, හිතේ සමාධිය නැති කෙනෙකුට කැලේ ඉන්න කමාරු. බෝධිසත්වයෝ ඒ දැනගෙනමයි අභිනිෂ්ක්‍රමණය කරේ. ඉතින් පුදුම සහගත දේ බලන්න, ලස්සනට අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ බෝධිසත්ව කාලේ මහා ඝන වනාන්තර ඇසුරු කරපු විස්තරය දැන් තියෙනවා. පින්වත් බ්‍රාහ්මණය, එතකොට මට හිතුනේ මෙහිමයි, ඒ තමයි කායික ක්‍රියා අපිරිසිදු සමන බ්‍රාහ්මණවරු ඉන්නවා. කායික ක්‍රියා අපිරිසිදුයි, ඒ කියන්නේ සත්තු මරනවා, හොරකම් කරනවා, ඊළඟට කාම සේවනයේ දෙනවා. එතකොට කයින් කරන දේවල් තියෙනවා වැරදි. ආන්නේ ඒ උදවිය දුර ඈත ආරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. එතකොට ඇත්තෙන්ම කායික ක්‍රියා අපිරිසුදු කර ගැනීම නම් වූ තමන්ගේ දෝෂය නිසාම ඒ සමන බ්‍රාහ්මණයින්ට නොයෙකුත් බය බිරාන්ත පාපී දේවල් කැඳවන. බය වෙනේවා, හොල්මන්, යක්ෂ භූත, තැතිගන්න දේවල්, අද්භූත ජනක දේවල් වලට ඔවු මූණ දෙනවා තමන්ගේම කායික ක්‍රියා වැරදි නිසා. මහවණී ඉන්නකොට මම මතකයි පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ හිමාලය ගැන විස්තර අපිට කියද්දී මතක් කළා. මේ හිමාලයේ ඔය බ්‍රහ්මචාරී තාපසවරු සාධුවරු හිමාලයේ උඩ ඉන්නවා. ඉතින් ඔය හිමාලයේ තරණය කරන්ඩ, හිමාලයේ බලන්ඩ, ඔය ඉරිසිවරු බලන්ඩ යනවා සුදු නෝනලා. එතකොට ඒ කන්ද මුදුනේ ඒ පර්වත මුදුනවල ඉන්න තාපසවරු තනි තනියෙන් ඉන්නේ. ගිහිල්ලාට සුදු නෝනලා සමහර ඒ කාමක ස්ත්‍රීන්නේ, සමහර තාපසවරු පොළඹ ගන්න බඹසරට හානි වෙනවා. ඉතින් අනේ ටික දෝකින් අර තාපසය කන්දෙන් පල්ලහැට බහිනවා. ආයෙත් ගම ළඟට එනවා. අර පර්වතේ ඉන්න බෑ. ඒ තාපසයට හුදකලා වෙලා ඉන්න එක එහෙම නැති කරන අර ස්ත්‍රියකගේ පහස, එහෙම නැත්නම් බඹසර නැති වෙච්ච එක. ඒ නිසා අදටත් වනේ හුදකලාවේ බණ භවනා කරන අය හරියට පරිස්සම් වෙනවා, පිරිසිදු බඹසර රකින්න. මොකද තමාගේම තියෙන දෝෂෙම, ඒ තමාගේම දුර්වලතාවය මුල් කරගෙන තමයි බය බිරාන්ත දේවල් එන්නේ. බය හිතෙන, තැති ගන්න, ලොමු දැහ ගන්න වෙන, කෑ ගහගෙන නැගිටින, පිස්සු හැදෙන, හිත විප්‍රකාරී වෙන අරමුණු තමා කරා එන්නේම තමාගේ කායික දෝෂ මුල් කරගෙන. කියන්නේ කායික සුචරිතේ නැහැ. ඉතින් බෝධිසත්වයෝ ඔක දැනගත්තා. මේ සම්බුදු නොවි ඊරවාස මහබෝධි සත්වෝ කල්පනා කළා, ඒ වුනාට මම අපිරිසිදු ක්‍රියාක් තියෙන කෙනෙක් නෙවෙයි, මං කයින් වැරදි කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා වනේ ඉන්නවා නම් යම්තා කාර්යයෝ උතුම් අය, ඒ අයගේ යම් කිසි කායික පාරිශුද්ධත්වයක් තියෙනවා නම් මහ තුලත් ඒක තියෙනවා. ඒ නිසා මහා වනේ දුර දුර ඈත වනසෙනසුන් වල මට කිසි බයක් නැතුව ඉන්න පුළුවන් කියලා මටම හිතුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා, සමහර අය මහා වනේ ඈත දුර වනසෙනසුන් වල ඇසුරු ඉන්නවා, ගල්ලින් වල කැලෑවල ඉන්නවා. හිටියට වචනේ භාවිතය අපිරිසුදු. ඒ කියන්නේ අවස්ථාවක් ලැබිච්ච ගමන් බොරු කියනවා, කේලම් කියනවා, ඊසු වචන කියනවා, ඊට පස්සේ පරුස වචන කියනවා. මේ වගේ වචනේ අපිරිසුදුයි, නරක වචන පාවිච්චි කරනවා වනේදී. එතකොට එයාගේ වචනේ තියෙන දෝෂෙම අල්ලලා බය විරාන්ත තැති ගන්න අරමුණු ඔහු ඉදිරියට එනවා. එතකොට ඒ කෙනාට කැලේ ගියා කියලා මනස විකෘති වීමක් වෙනවා මිසක්කා, ඊළඟට ලොකු ආතතියක පීඩනයක් එනවා මිසක්කා සංසිඳෙන්නේ නැහැ. කැලේ විසින් ඔහුව ගිල ගන්නවා. තමන්ගේම වචනේ දෝෂේ තමයි මුල් උනේ අර බය විරාන්ත දේවල් තමන්ට එන්න. ඊට පස්සේ ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෝධිසත්ව කාලෙම තේරුම් ගත්ත කියනවා, මම වචනේ අපිරිසුදු කෙනෙක් නෙවෙයි. වනේ යන්තාක් දුෂ්කර තැන්වල ලෙන් ගිරි සිකරවල ඉන්නවා නම් ආර්යෝ උතුම් අය, ඔවුන්ගේ වචනේ පිරිසුදු නම් මගේ වචනයත් පිරිසුදුයි. ඒ නිසා මට බය නැතුව මහවනේ ඉන්න පුළුවන් කියලා බෝධිසත්වයන්ම හිතුණා කියලා. සමහර අය මහවනේ ඉන්නවා, ඇතුලේ කැලේ ඉන්නවා, ලෙන්වල ඉන්නවා. හිටියට මනස අපිරිසිදුයි, දැඩි ලෝභයේ හිතේ තියෙනවා, තරහ යන ගතිය හිතේ තියෙනවා, මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන නිසාම ඔහුව වනේ විසින් ගිල ගන්නවා. දැන් සමහර අය, දැන් අපි කියමුකෝ අපි අහලා තියෙන සිද්ධි, සමහර අය වනේ ඉන්නකොට එයා හිතනවා මට මේ කැලේ බයක් නැතුව ඉන්න මාන්තරයක් හරි තියෙනවනම්, දෙවිගුරු මට උදව් කරනවනම් කියලා හැඟීමක් තියෙනවා. ඒ එතකොට ඒ අර තමා ධර්මය අවබෝධ කරගන්න ඕන කියන අදහසටත් එහා එයා වෙනම නොපෙනෙන පැත්තකට, গুপ্ত පැත්තකට හිත වැඩ කරනවා. එයාගේ දෘෂ්ටිය වැරදෙනවා. ඒ වගේ තුට සමහර අය ඇවිල්ලා අමනුෂ්‍යෝ යාට මාන්තර පොත් දෙනවා. ඊළඟට මොන හරි යාගේ හිත මේවා කරනවා, බය කරනවා තෝ මෙතනින් පල කියලා. ඊට පස්සේ බය වෙලා එනවා. ඉතින් අර ඒ තමන්ගේ හිතේ පිරිසිදු බව, හිතේ කහටක් නැති බව, හිතේ දෝෂ නැති බව දකින්න ඕන. මහා බෝධිසත්වය කල්පනා කළා කියනවා, මගේ හිතේ දෝෂ නැහැ, මානසික දුෂ්චරිත නැහැ, ඒ නිසා මට බය නැතු ඕනවනේ කියන්න පුළුවන් කියලා. දැන් ඔන්න සමහර අය ආසයි මහාන වෙච්ච ගම මහා කැලියන්න. දැන් බලන්න කැලියන්න තියෙන්න ඕන ගුණ ධර්ම. කැලියකට මේ ස්මාර්ට් ෆෝන් එකක් අරන් ගිය ගම මේ තුනම ඉවරයි. ඉතින් ඒ නිසා හරියට පරිස්සම් වෙන්න. මිත්‍යා ආජීවී තියෙන සමන බ්‍රාහ්මණවරු මහවණී ඇසුරු කරන මිත්‍යා ආජීවී බොරුවෙන් ජීවත් වෙන්නේ, ආජීවී වැරදි හොරට ජීවත් වෙනවා. ඉතින් මහ බෝධිසත්වය කල්පනා කළා කියනවා, මගේ එහෙම එකක් නැහෙනේ, උතුම් ආර්යෝ මහවණී ඉන්නවනම් සම්මා ආජීවීන් කියන්නේ මිත්‍යා ජීවීන් තොර වෙලා දිවි පැවැත්ම පිරිසුදුයි ඇත්තන්ගේ. වනේටවත් තමන්ටවත් සතෙකුට සිව්පාවෙකුටවත් මනුෂ්‍යයෙකුටවත් හානියක් නෑ, බරක් නෑ. ඒ වගේ ජීවිතයක් මට තියෙන නිසා මට බය නැතුව මහවනේ ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොට කිසි බය තැති ගැනීම ඉන්න අරමුණක් බෝධිසත්ව ඉදිරියට ආයෙ නෑ කියන. ඊට පස්සේ තියෙනවා සමහර සමන බ්‍රහ්මණවරු මහවනේ ඉන්නවා, ඒ අයගේ තියෙන දෝෂයක් කාම අරමුණු වලට ගොඩාක් ආසයි, තියුණු රාග හිතේ තියෙනවා. එයාලා කලින් විඳපු කාම ඇසුරවල් කාම සිතවිලි හිතෙන් හිත හිතයින්න. රාගේ අධිකයි. ඒවාගේ කෙනෙක් කැලේ හිටියට පස්සේ කැලේ විසින් ඔහු ගිලගන්නවා. බය තැති ගැනින් එන අරමුණු ඔහු ඉදිරියට එනවා. සැලෙනවා. ඉතින් මහබෝධිසත්වය කල්පනා කළා කියනවා, මට එහෙම එකක් නැහැනේ. මං කාම ආරමුණු වලට පංචකාමයේ රූප ශබ්ද ගන්ධ රස පහස මගේ එහෙම ලොකු ඇල්මක් මා තුළ නැහැනේ. මා තුළ රාගයෙන් දැවින ගතිය නැහැනේ. එහෙම හිතනකොට මහබෝධිසත්වයන්ට හිතුණා කියනවා, මට ඕනම කැලේ කියන්න පුළුවන් බයක් නැතුව. ඊළඟට තව සමහර අය ඉන්නවා මහවණේ කැලෑවල ගිරි දුර්ගවල ඈත සෙනසුන් කුටිවල හිටියට හරියට තරහා යනවා. දුෂ්ට හිතින් දුෂ්ටයි කැලේ හිටියා කියලා නෑ, දුෂ්ට කමේ අඩුවක් නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආන එයා ඉදිරියටත් බය තැති ගැනීම එනවා. එයාට ඒ බය තැති ගැනීම එන්න හේතුව එයා හොඳ සිල්වත් කෙනෙක්. ඒ වුණාට එයාගේ තියෙන වැරද්ද තමයි හිතේ දුෂ්ටකම. හිතේ දුෂ්ටකම. එතකොට එයා ඉදිරියට බය තැති ගැනීම එනවා. ඉතින් ඒ නිසා මහා බෝධිසත්ව කල්පනා කළා කියනවා, මගේ හිතේ තරහ නැහැ, දුෂ්ටකම් නැහැ. ඒ නිසා මට ඕන වණේක සුවසේ ඉන්න. බය කිසිම බයක් තැති ගැනීමක් නැතු. ඊට පස්සේ තව මහා වණේ කැලේ ඈත ලෙන් වල ඉන්නවා කට්ටිය. ඒ හිටියට ඒ අය නිදිමතෙන් අලසකමින් ඉන්නේ. බුද්ධිය ගන්නවා හැම වෙලාවෙම. හැබැයි ඉන්නේ කැලි ඈත කුටියක. ඉදුර යා නිදිමතයි අලසකමයි කියන දෝෂේ මුල් කරගෙන බිය තැති ගැනීම අරමුණු වෙනවා. ඉදුර යාගේ හිත පෙරලෙන තැති ගන්න බය වෙන අරමුණු එන්නේ නිින්ද වැඩි නිසා. කුසිතකම වැඩි නිසා. එතකොට මහබෝධිසත්ව කල්පනා කළා කියනවා, මම නිදිමතට කුසිතකමට ඇලුන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට බය නැතුව වනේ ඉන්න පුළුවන්. ඊළඟ තව ඈත වන සෙනසුන් වල සමහර අය ඉන්නවා. ඒ අය හිටියට ඉන්නේ නොසන්සිඳුණු කැළඹුණු සිතකින්. නොසන්සිඳුණු කැළඹුණු සිතකින් ඉන්න නිසා ඒ දෝෂේ මුල් කරගෙන බිය ඇති වෙන, තැති ගැනීම ඇති වෙන අරමුණු ඉදිරියට එනවා. ඔහු එකින් බය වෙනවා, හිත විප්‍රකාර වෙනවා. කල්පනා වෙනස් වෙනවා. කැළේට ගිය අරමුණු කරගන්න බෑ. මහා බෝසත්තු කල්පනා කරනවා, මගේ හිතේ තියෙන්නේ නොසන්සිඳුණු බවක්, කැළමිලි බවක් නෙවෙයි. ඒ නිසා මට ඕන වණේක ඉන්න පුළුවන්. ඊළඟ සමහර සබන බ්‍රාහ්මනවරු වණේ ඉන්නවා සැක සංකා විචිකිච්ඡා බහුලව. ඒ සැක සංකා විචිකිච්ඡාව කියන දෝෂේ මුල් කරගෙන බය තැති ගැනීම එන අරමුණු ඔහු ඉදිරියට එනවා. වණේ විසින් ගිල ගන්නවා. මහා බෝසත්තු කල්පනා කළා, සැක සංකා විචිකිච්ඡා මා තුල නැහැ. ඒ නිසා මට ඕනම කැලේක වණේක ඉන්න පුළුවන්. දැන් බලන්න කැලේ ඉන්න තියෙන උන සුදුසුකම්. කායික සුචරිතේ, වාචික සුචරිතේ, මානසික සුචරිතේ, මිත්‍යා ජීවෙන් තොර බව, කාම අරමුණු වලට ගොඩාක් ආසා, තියුණු රාග නැති බව, තරහසිත දුෂ්ටසිත නැති බව, නිදිමත අලසකම නැති බව, නොසන්සිඳුණු කැළඹිලි සිත නැති බව, ඊළඟට සැක සංකා විචිකිච්ඡා නැති බව. කොහොමද කැලේ ඉන්න ඕන සුදුසුකම්? ඉතින් අපි දන්න සිද්ධි කොච්චර තියෙනවද? මහාන වෙලා ටික කාලෙකින් කැලියට ආසා හිතිලා කැලේ ගිහිල්ලා අනේ මේ ටික දුරකින් සිවුරත් නැතුව යනවා. හරියට සිවුරු ඇල්ලලා තියෙනවා කැලේට ආස කරලා. ඒ කැලේවත් කැලේට ආස කිරීමවත් නෙමේ වරද තියෙන්නේ, සුදුසුකම් නැති බව. ඒ නිසා ගුරුවරු යටතේ හික්මෙන්න ඕන. මේ ගුණධර්ම හදා ගන්න ඕන. මේ ගුණධර්ම තියෙන කෙනෙකුට නම් වණින් බාධාවක් නැහැ. ඊට පස්සේ තමා හුවා දක්වමින් අනුන් හෙලා දකින පිරිසින්ව වණින්. ඒතර තමා මමයි ශ්‍රේෂ්ඨ, මමයි කැලේ ඉන්නේ, මමයි මෙහෙම ඉන්නේ කියලා තමාව හුවා දක්වාගෙන අර අනිත් අය හෙලා දකින කෙනෙක් ඉන්නවා නම් අන්නේ දෝෂේ මුල් කරගෙන බය තැති ගැනීම ඇති වෙන අරමුණ ඔහු ඉදිරියට එනවා. බෝධිසත්වය කල්පනා කළා, මා එහෙම කෙනෙක් නෙවෙයි. ඒ නිසා සිද්ධාත් මහා බෝධිසත්වය උත්තමයන් වහන්සේට ඕනම වණකින්ට හැක් වෙනවා. ඊට පස්සේ තියෙනවා තැති ගන්නා වූ බියෙන් සැලෙන්නා වූ සිත් තියෙනවා. තැතිගන්න බියෙන් පොඩි දේට බය. දැන් එයා හරි කායක වාචසික මානසික සුච්චරිතයෙන් යුතු ඊළඟට මේ බොහොම සංසිඳුන චරිතයක්. හැබැයි පොඩි දේට තැතිගන්න. ඒවාගේ කෙනෙකුට කැලි ඉන්න අමාරුයි. ඒ පුංචි දේන සැලෙන ගතියෙන් බය තැතිගැනින් ඇතිවෙන අරමුණ ඔහු ඉදිරියට එන. අපේ දෝෂෙමයි අල්ලන්න. එහෙනම් බය වුණා නම් තැතිගත්ත නම් හොල්මන් දැක්කනම් බීත භූත දැක්කන සැලුණන ඒ හැම තැනකම තමන්ගේ දෝෂයක් නම් තියෙනවා. තමන්ගේම දෝෂයක් තියෙනවා. ඊට පස්සේ මහා වණී කෙනෙක් ඉන්නවා. ලාභ සක්කාර කීර්ති ප්‍රශංසාවලට ආසයි. ඒකට යට වෙලා ආසාවෙන් ඉන්නවා. ලාභ සක්කාර කීර්ති ප්‍රශංසාවලට ආනේ ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා කියන දෝෂේ මුල් කරගෙන යා මහ වනේ හිටියා කියලා වනින් ඔහුව ගිල ගන්නවා. බයතිති කෙනින් ඇතිවන අරමුණ වෙනවා. සමහරවිට භාවනාවේ වගේ ඉන්නකොට එයාගේ හිතත් එකතු වෙලා අමනුෂ්‍යෝ නොයික් විප්‍රකාර කරනවා. එයාට එක එක දේවල් පෙන්නනවා, එක එක අරමුණු දෙනවා. එයා හිතන්නේ තමන්ගේ සමාධියෙන් පේනේවා කියලා. අතිශයින් භයානක විපල්ලාස සිද්ධ වෙනවා. මහවණේ සුදුසුකම් නැතුව වාසය කරන්න ගියාම ඊළඟ කම්මැලි කිසිම වීරියක් නැති අය ඉන්නවා. කම්මැලි කිසිම වීරියක් නැහැ, කැලේට වෙලා ඉන්නවා. ඒ දෝෂේ මුල් කරගෙන බයතතිගෙනින් එනවා. මහ බෝධිසත්වයන් දෙහිම කන්නේ සිහි මුලා වුණ සිහිනුවණින් තොරව ඉන්නවා. මන්ද බුද්ධිකව ඔහි කල්පනාවක් නැතුව ඉන්නවා. ප්‍රඥාව කුසල් අකුසල් විමසලා තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඒ වගේ කෙනෙකුත් කැලේ ඉන්නවා. එයාගේ මන්ද බුද්ධික බව නිසා, සීනුවන කල්පනාව නැති නිසා ඒක මුල් කරගෙන බය තැති ගැනීම එන අරමුණු ඉදිරියට එනවා. ඊළඟට සමාධිගත සිත් නැති බවත් හැම අරමුණේම හිත දුවන, හිත විසිරිලා, හිත එකඟ නැහැ. ඒ වගේ කෙනෙකුත් කැලේ ඉන්නවා. එයා ඉදිරියටත් බය තැති ගැනීම එන අරමුණු එනවා. එයාගේ දෝෂේ මුල් කරගෙන මහා බෝධිසත්වයන්ට එවැනි වූ දෝෂයක් නැහැ. නිසා මහා බෝධිසත්වෝ බය නැතුව මහ වනේ ඉන්නවා. ඊළඟ ප්‍රඥා රහිත මෝඩ කෙනෙක් ඉන්නවා. එයා ඉදිරියටත් බය තැති ගැනීම එනවා. දැන් අපිට මතකයි එක හාමුදුර නමක් මහ වනේ ඉදින්. ඒ හාමුදුරු බලන්න තව හාමුදුර නමක් ඇවිල්ලා ඒ හාමුදුරු කියලා මට කැලේ ඉන්න ආසයි. ඊට පස්සේ එහෙනම් හොඳයි එහෙනම් හාමුදුරු නින්ද කියලා. දැන් ඒ හාමුදුරු හැන්දෑවට බය වෙනවා. ඒ හාමුදුරන්ට පිරිත් හඬ හීවිසි හඬ ඇහෙනවා මේ කැලේ. ඊට පස්සේ දැන් හොඳටම බය වෙලා මේ හාමුදුරෝ ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේට කියලා, ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ මං හරියට බය වුණානේ, ඒ නිසා මේ මම මොකද්ද කරන්නේ, මේ මට හරියට පිරිත් හඬ ඉතින් කියන පිරිත් හඬ ඇහුණා නම් ඉතින් බය වෙන්න දෙයක් නෑ, ඒ වුණාට මට හරි බයයි. ඊළඟට ඒ විෂය හඬ ඇහෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා හේලෙන්නට හවස යනකොට වවුලෝ හවසට කෑ ගහගෙන අර කන්දේ බෑවුමකට යනවා කුරුළු. ඔවුන් එකපාරව කන්දේ බෑවුමට අර එක සද්දෙන් යනකොට ඒක කඳුවල වැදිලා එනකොට තමන් හිතන හඬ ඇහෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒක යන්නේ ස්වාමීන් වහන්සේට තේරුම් කළ දුන්නා මේ හඬ එන්නේ මේ විදිහට, ඔබ වහන්සේ බය වෙන්න එපා කියලා. නමුත් පව දවසේම අනිත් ස්වාමීන් වහන්සේට නොකිය ආර ස්වාමීන් වහන්සේ කැලින් පාත්‍ර සිවුරු දාලා ගිහිල්ලා බය වෙලා සමහර අය ගල් ගහිනවා, කතා කරගන්න බැරුව යනවා. ඒ ඇයි? අර මේ අවසානයේ ප්‍රඥා රහිත බව, මේ ඊළඟට ප්‍රඥා රහිත බව මුල් කරගෙන මෝඩයි ප්‍රඥා රහිතයි. යමක් විමසා ගන්න කල්පනාව ඔහුට නැහැ. පැහැදිලිද? ඊළඟට තමයි හරි ලස්සන විස්තරයක් කරන පින්වත් බ්‍රාහ්මණේ මට මේ අදහස ඇති වුණා. ඒ තමයි සමහර දේවාලවල වනගත දෙවොල් තියෙනවා. වැඳුම් පිදුම් කරන තැන් තියෙනවා. විශාල ගස් තියෙනවා. ඒ තැන්වල ලොමු දහ ගන්නවන බිහිසුණු අරමුණු ඇති කරන හොල්මන් තියෙනවා කියලා ප්‍රසිද්ධයි. මිනිසු යන්නේ ඒ පැත්තේ. ඔය සමහර පාරවල් තියෙන අම්මෝ අවසර නම් යන්නේ ඒ පැත්ත. සොහොම් පැත්තට කිට්ටු වෙන්නේ. ඉතින් බෝධිසත්වයන්ටත් ආරංචි වුණා අහපල් පැත්තේ හරියට හොල්මන් තියෙනවා කියලා. සිදුවත් මා බෝධිසත්වයන්. ඊට පස්සේ මහා බෝධිසත්වයන්ට හිතුණා ඒ තැන්වල ලොමු දහගන්නන බිහිසුණු අරමුණ ඇති කරන හොල්මන් තිනවා කියලා ප්‍රසිද්ධයි. හඳ ඇති පසොළොස්වක රාත්‍රියටත් තුදුස්වක රාත්‍රියටත් අටවක රාත්‍රියටත් ඒ තැන් හරිම භයානකයි. අම්මෝ යන්නවත් බැලුවේ පැත්තට හොල්මන්. ඉතින් මට හිතුණා ඒ තැන්වලට ගිහින් රාත්‍රිය ගත කරලා ඒ බය බිරාන්ත දේවල් දකින්න ඕන කියලා. බෝධිසත්වයන් බලන් හිතුණා. දැන් මතක තියාගන්න ඕන කොල්මන් බය බිරාන්ත දේවල් බලන්න හිතුනේ අර ගුණධර්ම ඔක්කොම ටික තියෙද්දි. නැත්නම් අදත් මෝඩ ජනතාවට හිතෙනවනේ අපි ඔය ගිහලා බලන්න ඕන කියලා. මොකක්වත් නැතු පන්සිල්වත් රකින්නේ නැහැ. පන්සිල් රකින්නෙත් නෑ, තුනුරුවන් දන්නෙත් නෑ, ඉතිවිසෝගතව දන්නෙත් නෑ, පිරිතක් කියා ගන්නත් බෑ. නිකම් මෙනවා පොඩි ගැම්මක් ඕන යකෙක් එක්ක. අපි යක්කුන්න වයනම් සෝනේ ගෙවල් හදන්නේ නෑ කියලා බහින්න එළියට. ඊට පස්සේ ගිහිලා අත්කට මේ අමරාගෙන එනවා. මේ කටින් බතල හිටවිල්ලක් නෙමෙයි මේ කියන්නේ. මහා බෝධිසත්වයෝ අර ඉස්සෙල්ලා කියපු ගුණධර්ම සියල්ලගෙම සමන්විතයි. මහා බෝධිසත්වයන් හිතුණා මේ හොල්මන් කියන්නේ මොනවද කියලා බලන්න ඕන කියලා. ඊට පස්සේ මොකද උනේ? ඕන දැන් හොල්මන් තියෙන තැන් වලට මහා බෝධිසත්වයෝ දකින්න ඕන කියලා ගියා. ඉතින් බ්‍රාහ්මණය, ඉතින් මම සමහර දවස්වල පසොළොස්වක තුදුස්වක අටවක රාත්‍රීවලට ඒ දේවාලවලට ඒ වනගත දෙවුල්වලට යනවා. දැන් බලන්න අර දුෂ්කර ක්‍රියාව කරන ගමන් කරන දේවල්. ඒතකොට එක දවසක් නෙවෙයි මේ. අටවකටත් යනවා, පසොළොස්වකටත් යනවා, තුදුස්වකටත් යනවා. විටින් විට ඒ තැන්වලට යනවා. ගිහිල්ලා මං ඒ තැන්වල තනියම ඉන්නවරෑ. තනියම රාත්‍රී ඉන්නකොට පින්වත් බ්‍රාහ්මණය මට ඒ විදිහට වාසය කරනකොට වනේ ඉන්න සතෙක් කරි එනවා. ඒ තනියෙන් කළුවරේ ඉන්නකොට ඔන කැලේ ඉන්න සතෙක් එනවා. එහෙම නැත්තම් මොනරෙක් හරි එනවා. ඊට පස්සේ ගස්වල අතු කෑලි පහලට මේ දානවා. එහෙම නැත්තම් සුළඟින් ගසාගෙන ඇවිත් රොඩු කෑලි ටිකක් හරි වැටෙනවා. එතකොට මට මෙහෙම හිතුණි, ඇත්තෙම මේවා තමයි බය බිරාන්ත අරමුණු කියලා කියන්නේ. හිතෙන් තමයි හොල්මන හදාගත්තේ. ඇයි බය බිරාන්ත තැන්වල අර ගහෙන් මොනරා පිල්කලම දාගෙන ඉන්නකොට පේන්නේ කොණ්ඩේ කඩාගත්ත යක්ෂණියක් වගේ. පොඩ්ඩක් දැක්කම ඇති. ඊට පස්සේ දැන් ඔහොම වෙලා තියෙනවනේ යකදුරේ. මේ යකෙක් කෙලවන්න ගිහ යකා ගෙදර අයට ආවේශ වෙලා මේ දැන් අර යකදුරා බෙරේ බැඳගෙන ඉද්දී මේ එකපාරම පන්නලා. ඉතින් යකදුරාට බය හිතිලා දිව්වා. කැලේ මැදින් දුවනකොට හිතෙන්නේම පිටිපස්සෙන් කවුරුහරි එනවා කියලා. ඔහොම ඉන්නකොට එකපාරම පාර ඉස්සර ඇහැත මෙහෙම වැනි වැනි කළුවරේ වැනි වැනි එක්කෙනෙක් කියන. ඊට පස්සේ මෙයාට හිතුණා මේක හරියන්නේ නැහැ, කොහොම හරි දන්න මන්තර දහ කවි කියලා නටවන්න ඕන කියලා බෙරේක ගහ කවි කිව්වා. කියන්න වැනේ. කොහොම වුණත් එළි වුණා. එළි වෙන ජාමිට තමයි දැක්කේ කිහිල් ගහක් තමයි හොළඟට වෙනි වෙනි තිබිලා තියෙන්නේ කියලා. අර වාගේ මොනර පිල්කරමක් කලාගෙන ලොකු නුග ගහක් අත්තකින් සොරස් ගාලා එළුණ ගම ඇයි කලින් කියනවනේ අටවක දවසට යන්න එපා වෙන්නේ කියලා. හැබැයි මතක තියාගන්න බෝධිසත්වය මෙතෙන් ගියේ බය නැති හිතකින්. තමාගේ හිතේ දුෂ්චරිතේ නෑ, හිත සමාධිමත්. ඒ නිසා හැම දෙයක්ම හොඳට පේනවා. එහෙම නැත්තම් හිත තැති ගත්තොත් කොළ කෑල්ලක් වැටෙන එක ඇති. ආයික වනේ හිටපු හාමුදුරනමක් ඒ හාමුදුරන්ගේ ගේ කුටියට හැමදාම දොරට ඇවිල්ලා එක්කෙනෙක් තට්ටු කරන. ඉතින් හාමුදුරු බය වෙලා කැහැ ගහගෙන උගුර පාදාගෙන එළියට යනවා, කවුරුත් නැහැ. ඊට පස්සේ තව දවසක් කොහොම තට්ටු කරනකොට ඒ හාමුදුරු කළා තියෙන්නේ හිමීට ජනේල් ලාවට ඇරලා බැලුවා. අනේ මොනරෙක් දොරට තට්ටු කරනවා. මොනරෙක්. ඉතින් ඒ නිසා මේ හිත බය වුණොත් ඉවරයි. හිත බයවුනොත් මොකවත් කරන්න. දෙ මට මතකයි ඔහොම සිද්ධියක් වුණා. මේ ඕන එක පැත්තක සරපයෝ ඉන්නවා, විස ගෝර සරපය ඉන්නවා කියලා බයෙන් එක මනුස්සේ කර ලොකු චාර්ජ් කරන ලොකු මේ ලයිට් එකක් අරගෙන, ඉතින් මේ මනුස්සයා මේ ගියා කැලි මැදින් යනකොට. දැන් හිතන්නේ සාරපීකින් තීද ගහයිද මොනවද දන්නේ නැහැ, ලොකුවට ලයිට් එක දැන් දාගෙන යනවා. එහෙම ඉන්නකොට එකපාරම කකුලට හීතලක් දැනෙනකොට මෙයා එකපාරම කෑ ගැහුවා. කෑ ගහනකොට ළඟ තිබ්බ ගහක කකුල වැදුණා. දැන් ලේනවා, මෙයා කිව්වා මට සාරපීක් දෂ්ට කළා. ඇත්තටම වෙලා තියෙන්නේ ඒ ලයිට් එකේ අර චාර්ජ් කරන අර ප්ලග් එක තියෙනවනේ, මේ අර මේ කේබල් එක, ඒ කේබල් එක වැටිලා ඒකේ අග මේ සීතලයිනේ, ඒක කකුලේ වැදිලා තියෙනවා. ඉතින් මිනිස්සු මෙයාට පොළඟ ගැහුවා කියලා හදිස්සියට ළඟ ගෙදරක ඊයේ ගත්ත ත්‍රිවිල් එකේ දාගෙන වේගෙන් යනකොට ත්‍රිවිල් එක පෙරලලා වැටුණා. ත්‍රිවිල් එක චප්ප වුණා, මිනිස්සුන්ගේ අතපය කැඩුණා. මොකක්ද දැන් හේතුව? මේ මනසින් හදාගත්තති. ඔය මම එකක් දෙකක් කිව්වේ බීත භූත කතා මේලට මිනිස්සු රැවටිලා විඳින වේදනා ටික කිව්වොත් කෙලවරක් නෑ. හැබැයි මෙහෙමයි, ඇත්තේවත් තියෙනවා බොරු ඒවත් තියෙනවා. එතකොට ඇත්ත බොරුව වෙන් කරගන්න බෑ ප්‍රඥා සම්පත්තිය නැති කෙනෙකුට. එතකොට දැන් සම්පූර්ණ මේ හොල්මන් කියන්නේ බොරු කියන කතාවක්ද? ඇයි මුලින්ම මහ බෝධිසත්වෝ කොච්චර වනේ ගැන විස්තර කිව්වද? ඒ හැම ලෙනකම තමන්ගේ දෝෂයක් මුල් කරගෙන තමා ඉදිරියට බිය තැති ගැනීම අරමුණ එන බව විස්තර කළා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම තේරුම් බේරුම් කරගන්න මහ බෝධිසත්වයන්ට මේ අවස්ථාව ලැබුණා. ඉතින් මහ බෝධිසත්වෝ හිතුවා සමහර වනේ එකපාරම සතෙක් එනවා. කළු පාට ඡායාවක් මේ සිංහාල මෙතන යනවා යට දැනුණා. එයා කල්පනා කළා මොකද්ද වේ? නතුලන බය වෙච්ච වෙන කෙනා බය වෙනවා. ඊට පස්සේ ගස්වල අතු කෑලි සරස් ගාල වැටෙනවා. නතුට ඔන්න බය වෙනවා. ඉතින් ඒ නිසා මේක අදී ඒ කන්නේ හාවත් අල්ගහ යට ඉඳලා ඒ ගිඩිය වැටිච්ච දා ඉඳලා බයයි මිනිස්සු. ඉතින් ඒ නිසා මහබෝධි සත්වයෝ කල්පනා කළා කියනවා පින්වත් බ්‍රාහ්මණේ, මට මේ විදිහටත් හිතුණා. ඇත්තෙම මම බියජනක අරමුණු වලට කැමති වෙන්න ඕන අහවල් දෙයකටද? මහ බෝසත්යන් හිතුණා කියනවා මම බය වෙන දේවල් වලට කැමති වෙන්නේ අහවල් එකට. යන් ඉරියව්වකින් ඉන්න විට මට බය බිරාන්ත දේ මා කරා එනවා නම් ඒ ඉරියව්වේ මිදලා ඒ බය බිරාන්ත දේ මම දුරු කරනවා කියලා හිතුවා කියනවා. ඒ නිසා පින්වත් බ්‍රාහ්මණේ, මම සක්මන් කරද්දී මට බය බිරාන්ත අරමුණක් හිතට આવොත්, හිතට බය හිතෙන එකක් આવොත් සක්මන් කරද්දී මම හිත ගන්නෙත් නෑ, ඉඳ ගන්නෙත් නෑ, නිදා ගන්නෙත් නෑ. සක්මන් කරලම මං ඒ බය නැති කරගන්නවා. සක්මනේ ඇති වෙන බව සක්මනේම දුරු කරනවා. ඊට පස්සේ පින්වත් බ්‍රාහ්මණය, මම හිතගෙන ඉන්නකොට මට බය බිරාන්ත දේවල් ඇති වුණොත් මං ඒ වෙලාවට සක්මන් කරන්නෙත් නෑ, ඉඳ ගන්නෙත් නෑ, නිදා ගන්නෙත් නෑ. හිතගෙන ඉඳලම මං ඒක ප්‍රහාණය කරනවා. ඊළඟට මට වාඩි වෙලා ඉන්නකොට බය තැති ගැනීම ඇති වෙන අරමුණක් ආවොත් මං හිට ගන්නෙත් නෑ, සක්මන් කරන්නෙත් නෑ, නිදා ගන්නෙත් නෑ. මං වාඩි වෙලා ඉද්දි මේක ප්‍රහාණය කරනවා. පින්වත් බ්‍රාහ්මණ, මම හාන්සි වෙලා ඉඳිද්දි මට බය තැති ගැනීමක් ඇති වුණොත් මම මේ වෙලාවට හිට ගන්නෙත් නෑ, සක්මන් කරන්නෙත් නෑ, ඊළඟට මේ නිදගෙන ඉන්නෙත් නෑ. ආ හාන්සි වෙලා ඉන්න ඉරියව්වෙම මම බය නැති කරගන්නවා. ඊට පස්සේ කියා හිටිනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් බ්‍රාහ්මණය, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඉන්නවා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ රෑ හිතාගෙන ඉන්නේ දවාල කියලා. දවාල හිතාගෙන ඉන්නේ රෑ කියලා. එච්චරම මම මුලා වෙලා. රෑ දවල් දෙකත් පරලැවිච්ච ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා. හැබැයි බ්‍රාහ්මණිය, මම රෑ රෑ කියලා දන්නවා, දවාල දවාල කියලා දන්නවා. මට රෑ දවල් පටල් ලැබිලා නැහැ කිව්වා. ඊට පස්සේ දේශනා කරනවා, යංකෝතම් බ්‍රාහ්මණ සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ දම්මෝ සත්තු ලෝකයේ උප්පන්නෝ බහුජන හිතාය බහුජන සුකාය ලෝකානු කම්පාය අත්තාය හිතාය සුකාය දේවමනුස්සානන්ති. මමේවතන් සම්මා වදමානෝ වදීය. අසම්මෝහ දම්මෝ සත්තුෝ ලෝකයේ උප්පන්නෝ බහුජන හිතාය බහුජන සුකාය ලෝකානු කම්පාය අත්තාය හිතාය සුකාය දේවමනුස්සානන්ති. බ්‍රාග්මණය ඉතා යහපත් ලෙස යම් කෙනෙක් ගැන කියනවනම් මුලා නොවන ස්වභාවයෙන් යුතු කෙනා ලෝකේ ඉපදිලා ඉන්නවා කියලා කියනවනම් ඔහු බොහෝ දෙනාට හිතසුව පිණිස බොහෝ ජනයාගේ සැපය පිණිස ලෝකානුකම්පාව පිණිස දෙව්මිනිස් ප්‍රජාවගේ යහපත පිණිස සිටිනවා කියලා කියනවනම් මුලා නොවන ස්වභාවයෙන් යුතු කෙනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. බෝධිසත්ව කාලිවත්‍ර හොටුන්නේ මුලාවෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කවරකට. පින්වත් බ්‍රාහ්මණේ මගේ පටන්ගත් වීරිය ඒ විදිහටම තිබ්බා. හැකුළුනේ නැහැ. සිහිය හොඳට තිබ්බා. සිහි මුලා වුණේ. කය සැහැල්ලු වෙලා තිබ්බේ. කයේ බරගතියක් තිබ්බේ නැහැ. හිත සමාධිමත් වෙලා තිබ්බේ. බ්‍රාහ්මණේ මම ওই විදිහට පළවෙනි ධ්‍යානෙ පැද්දුවා. දෙවෙනි ධ්‍යානෙ පැද්දුවා. තුන්වෙනි ධ්‍යානෙ පැද්දුවා. හතරවෙනි ධ්‍යානෙ පැද්දුවා. ඒ වගේම ප්‍රභාස්වර වුණ නීවරණ රහිත හිතෙන් මම හොඳට පෙර ජීවිත බැලුවා. සංවට්ට විවට්ට කල්ප කෙලවරක් නැතුව. ඊළඟට චුතිය උපත චුතූපපාත ඥානෙ පැද්දුවා. සියලු කෙලෙස් සංසිදවන ආරි සත්‍ය අවබෝධ කරවපු ඒ ආසවක්ක ඥානය ලැබුවා. ඉතින් බ්‍රාහ්මණය ඔබට හිතෙන්න පුළුවන් තවත් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මේ වනේමීන්නේ තවත් අර ඉස්සර විදියට චෙක් කරනවද දන්නේ. තවම පරීක්ෂා කරනවද දන්නේ. තවම රාගදේශමෝ ප්‍රාණ වෙලා නැතුව ඇති ඒකයි තවම වනේ ඉන්නේ කියලා ඔබට හිතෙන්න්න පුළුවන්. බ්‍රාහ්මණය එහෙම හිතන්නපා. මං වනේ ඉන්න හේතු දෙකක් ඇතුවයි. මං වනේ ඉන්න හේතු දෙක තමයි මට මේ ජීවිතේම සැනසිල්ලි වාසය කරන්න පුළුවන්. ඊළඟට තමයි පච්චිම ජනතාව දෘෂ්ටානුගතියට එනවා. මගෙන් පස්සේ එන අයත් වනේ වාසය කරන්න හුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ පවා වනේ වැඩිහිටියන්නේ කියලා. අභික්ඛන්තං බන්තේ අභික්ඛන්තං ස්වාමීනි කොච්චර සුන්දරද කොච්චර සුන්දරද. ඔබ වහන්සේ නම් ඒකාන්තයෙන්ම සම්මා සම්බුදු කෙනෙක්මයි. ඔබ වහන්සේ පස්චිම ජනතාව ගැන හිතනවා සම්මා සම්බුදු කෙනෙක් වගේ. ස්වාමීනි මට නම් මේ කියපු විස්තරය හරි සුන්දරයි. ස්වාමීනි අතිශයින් සුන්දරයි. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වුවා වගේ. යටට හැරිවිච්ච දෙයක් උඩට හැරුවා වගේ. මම් මොලා වූ කෙනෙකුට පාර පෙන්වුවා වගේ. ඇස් තියෙන කෙනෙකුට අඳුරේ රූප බලන්න බැරි වෙනකොට පහනක් දැල්ලුවා වගේ. අනේක ප්‍රකාරයෙන් භාග්‍යතුන් වහන්සේ දහන් දෙසුවා. ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ආර්ය මහා සංඝරත්නය සරණ යනවා. මේ ජානු ශ්‍රෝණි දිවි තිබෙනතුරු මගේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකෙක් විදිහට දරා ගන්න සේක්වා කියලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මේ ළඟ වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේගේ නිර්භීතකම ගැනම අහලා බෝධිසත්වයේ ජීවිතේ උන්වහන්සේ විමසපු ආකාරය ගැන හිතලා ඒ නිසා බෝධිසත්ව කාලෙවත් බයක් තති ගැනීමන්නේ විමසීම තියෙනවා. හොල්මන් කතාවලට දැන් අද කාලේ ඒ නිසා මේ දැන් ප්‍රඥා සම්පත්තිය හීනවිවි මනුෂ්‍ය ආවේගකාරීවන යන්නේ. මේ නොපෙනෙන පැත්ත වුණත් තේරුම් ගන්න මිනිසෙක් අද කාලේ මෙහෙවන්නේ ඔහුගේ ආවේගය මිසක් ප්‍රඥාව නෙවෙයි. මහබෝධිසත්වෝ මේවා සොයන්න ගිය ආවේගයෙන් නෙවෙයි ප්‍රඥාවෙන්. කොච්චර ගුණ ධර්ම ටිකක් ඇති කරගත්තද මහවණේට යන්න. බයතති ගැනීම ඇති වෙන අරමුණු තියෙන තැන් වලට යන්න ඊට කලින් කොච්චර ගුණ ධර්ම ඇති කරගත්තද. අවසානයේ ඒ තැන් වලට ගියාට පස්සේ තමන්ටම තේරුණා ප්‍රඥාවෙන් මෙතන ඇති දෙයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා පැති දෙකක් ওই විදිහට තියෙනවා. ඒ නිසා පින්වත්නි නමුත් මනුස්සයා කාය දුෂ්චරිතෙන් වචී දුෂ්චරිතෙන් මනෝ දුෂ්චරිතෙන් යුක්තයි. අද ජනතාව ආජීවී අපිරිසුදුයි. එහෙම තියෙන ජනතාව ඉන්න පුළුවන් සියල්ලම කියලා මං කියන්නේ. නමුත් හිත නොසන්සිඳුණා කැලඹිලි සහිත අල්ලසකන් නිදිමත පුසීතකන් හිත එකඟ බවක් නැති කොයින් හරි අහුවෙනවා හැම එක්කෙනා මොන දුර්වලතාවයට හරි අහුවෙන ඒ දුර්වලතාවය මුල් කරගෙන බය තැති ගැනීම ඇතිවෙන අරමුණ හෝ ඉදිරියට එනවා. ඒ නිසා ඕන අද කාලේ මනුස්සයන්ට විස්කම්පාන්න බෑ. විස්කම්පාන්න බෑ. අද කාලේ මනුස්සය එක්කෝ මොන හරි අමනුෂ්‍ය බලවේගකින් හයියට තියාගෙන තමයි විස්කම්පාන්නේ. සාරණක් නැති කරගෙන. නමුත් බෝධිසත්ව කාලේවත් බියක් තැති ගැනීමක් නැතුව වාසය කරපු ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේ බය නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේව දවසක් වෙහෙසවලා බය කරවන්න මාරයා නොයෙක් විප්‍රකාර කළා. එදා බුදුරජාණන් වහන්සේ වදාළා මේ අහස පැලී ගියත් මේ පොළොව සුණු විසුණු වෙලා ගියත් තථාගතයන් වහන්සේලාගේ හිතට බයක් එන්නේ නැහැ. ඒ නිසා නිෂ්ඵල දෙයක් කරන්න එපා කියලා. මේ නිසා පින්වතුනි අපිට අපි බය වෙලා නම් අපි බය තැති ගැනීම අපිට උපදිනවා නම් අපි සරණ යා යුත්තේ බය තැති ගැනීම නැති උත්තමයෙන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියන්නේ. කොච්චර පිහිටක්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා බය තැති ගැනීම ආපු වෙලාවට බුදුරජාණන් වහන්සේම සිහි කරන්න කියලා. මොකද සග්දිවිඳු පවා සිහි කළා කියලා තේරුමක් නැහැ කියනවා. සග්දිවිඳු පවා බය තැති ගැනීම ඇති වෙන ස්වභාවයෙන් යුක්තයි. මොකද රාගදේශ මොහ දුරු කළා නැහැ. නමුත් තථාගතයන් වහන්සේ රාගදේශ මොහ දුරු කරලා අරඤ්ඤේ රුක්ක මූලේවා සුඤ්ඤාගාරේව බික්කෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්හක නොසියා. බුදුරජාණන් වහන්සේ සිහි කරන්න ඔබට බය තැති ගැනීම එන්නේ නැතුව යනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඒ භාග්‍යතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි කිය බුදුගුණ සිහි කරන්න කිව්වා බය තැති ගැනීම ඉදිරි. නොචේ බුද්ධං සරේයාත අත ධම්මං සරේයාත. බුදුරජාණන් වහන්සේ සිහි වෙන්නේ නැත්නම් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සිහි කරන්න කිව්වා. ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ආදි වශයෙන්. නොචේ ධම්මං සරේයාත අත සංඝං සරේයාත. ධර්මයේ සිහි කරන්න බැරි නම් සංඝයා සිහි කරන්න කියනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා. ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛෝ භයං වා චම්පි තත්තං වා ලෝමහංසෝන නහෙසතිති. බුදුරජාණන් වහන්සේ සංඝයාට දුන්න ආරක්ෂාව ඒක. බුදුරජාණන් වහන්සේ සිහි කරන්න, ධර්මයේ සිහි කරන්න, සංඝරත්නයේ සිහි කරන්න, භාග්‍යතුන් වහන්සේගේ ස්වයං භූත ඥානයෙන් ඉපදිලා ශ්‍රාවකයාට ආරක්ෂාව පිණිස තුනුරුවන් සිහි කිරීමමයි වදාළි. නමුත් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වෙසමුණි දිව්‍යරාජයා ආඥාවක් විදියට ඒ වෙසමුණි දිව්‍යරාජයාගේ දිව්‍ය ශක්තියෙන් දිව්‍ය ආඥාවෙන් ඒ ආරක්ෂා විදියක් හදලා භාග්‍යතුන් වහන්සේ ඉදිරි ප්‍රකාශ කළා. ආඨානාටි ඒ වෙසමුණි දිව්‍ය රාජයාගේ දිව්‍ය ශක්තියෙන් කරපු ඒ දිව්‍ය ආඥාවක් නිසා බා ඒකින් ඒ වෙසමුණි දිව්‍ය රාජයාගේ යටතේ පාලනය වෙන සියලු දෙනා ඒ ආඥාවට යටත් නිසා භාග්‍යතුන් වහන්සේ වෙසමුණි දිව්‍ය රාජයාගේ ඒ වචනේ අනුමත කළා. බුද්ධ වචනේ ආඨානාටි. ඉතින් ඒ නිසා තම තමන්ට තියෙන ආරක්ෂාවල් මොනවද කියලා බලා ගන්න ඕන. තුනුරුවන් ජීවිතේ සම්පූර්ණයෙන් පුදන්නවා. ඊළඟ මගේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේට බාරයි බාරයි කියලා. මගේ ජීවිතේ ශ්‍රී සද්ධර්මයට බාරයි. මගේ ජීවිතේ රහතන් වහන්සේලාට බාරයි. අන්න ඒ ආරක්ෂාවනේ රුවන්වැලි මහා සෑයට, අඟුලිමාල මහා සෑයට ජීවිතේ පූජා කිරීමෙන් තමන්ට ආරක්ෂාව සැලසෙන්නේ එහෙම. මොකද ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ මහා වණී. උන්වහන්සේ දැහැන්ගත වුණා. උන්වහන්සේගේ දැක්මට යක්ෂයන් සලිත වී ගියා. දෙවියන් පවා ආකාශයෙන් ගමන් කළේ නැහැ අඟුලිමාල මුණ දින්න වනේ. වනේ ඇතු කන්සලවල නැහැ. එච්චර උන්වහන්සේගේ තේජස. හරි ලස්සන විස්තරයක් තියෙනවා. මේ දවසක් සාවස්තියේ හිටපු මිනිස්සේ කරත්තයක නැගලා දැන් ගවයෝ බැඳපු කරත්තේ දැන් යනවා වනේ වැඳි. යනකොට දැංගවය යන කැලෑමැති හිනීති යන වේගෙන යන්න. එක පාරම අකුර ගැහෝ වගේ එකන අලවංගුවක් හිටෙවෝ වගේ එක වාරම හරක්ටික ගල් ගැහුණ. ඉටවස් දැ මේ කරත් යන මනුසයට මේ පුදුම හිතල මොකක්ද මේ උනේ කියලා එක බැල ගල් ගැහිල ඉන්නවා. කන්සොලවන්නේ වල්ගි හොලවන්නේ ගල් ගැහිලා. එකන්නේ ගලෙන් කරපු මෝර්තියක් වගේ ගවයුට. එක දිසාවක් බලාගෙන ඉන්න. ඉතින් මෙයා බැලුව මොකක්ද මේ? මෙහා ඈත දැක්කා මේ බමරෙකුගේ පැහැය ඇති පාත්‍රය අතට ගත්ත මේ මහා වනින් සිංහෙක් වගේ එළියට වඩින රහතන් වහන්සේ නමක් තෙරුන් වහන්සේ නමක් දන්නේ මොකද්ද මේ කියලා. මේ මිනිස්යාටත් ගල් ගැහුණා. දැන් මේ මිනිස්යාට තොලකට වේලුණා. ඊටපස්සේ උන්වහන්සේ ළඟට වඩින්න වඩින්න හිතුණා අනේ මම බහින්න ඕන කියලා හිතලා බොහෝම අමාරුවෙන් තමයි කරත්තෙන් බැහැලා තියෙන්නේ. බැහැලා පියවරක් දෙකක් ගිහිල්ලා ඒ රහතන් වහන්සේට හිස නමලා වැඳා. වැඳලා වඩින දිසාව බලාගෙන හිටියා. උන්වහන්සේ නොපෙනී ගියාට පස්සේ තමයි කරත්තෙන් නැගී ඊටපස්සේ ගොන්නුත් එක්ක ඒ කරත්තය දෙන ඊටපස්සේ ගමන ගියා. එච්චරයි දැකලා තියෙන්නේ. මුළු ජීවිත කාලෙම හිතුවා කියනවා පුදුම කෙනෙක් කියලා. ඔහු මිය ගියා තෞතිසාව ඉපදුනේ. ඒ රහතන් වහන්සේ තමයි අඟුලිමාල මහ රහතන් වහන්සේ. අදටත් හිමාලයට හිසෙන් ගැහුවත් හිමාලයේ කැඩේ මේ කුසුණු විසුණු වෙලා යයි ඔහුගේ හිසට ඒක දැනෙන්නේ. ඒ අඟුලිමාල මොනදුන්ට හිස පාත් කරපු නිසා. කොහොමද රහතන් වහන්සේලාගේ ජීවිතේ? ඒ කාලේ දුවන අස්පියෝ නතර වෙනවා. අඟුලිමාල මහ රහතන් වහන්සේ දැක්කම යන කරත්ත නතර වෙනවා. මිනිසුන්ගේ අතපය සොලව ගන්න බැරි වෙනවා. තේජසට රහතන් වහන්සේ ඉර්ධියක් පාලා නෙමෙයි. ඒ තේජසමයි අඟුලිමාල මහ රහතන් වහන්සේ ඉර්ධිය. සාදට උනත් අඟුලිමාල මහසයාට ජීවිතේ පූජා කළොත් බාර කළොත් ඒ ශක්තිය හේතුවොත් ඒ ගුණ කඳ හේතුවොත් ඒ ජීවිතේ කොහොමද සොලවන්නේ? මුළු ජීවිතේම පුදන්නවා. අත්හැරලාම දාන්නවා. මගේ ජීවිතය තුනුරන්න බාරයි කියලා. අන්න එතන ආරක්ෂාව වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ සිහි කරන්න කිව්වේ බය තැති ගැනීමට. අදටත් ඇත්තටම අපිට අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ විතරයිනේ අපිට බය තැති ගැනීම ඉදිරියේ සිහි කරන්න තියෙන්නේ. අපිට බය තැති ගැනීම ඉදිරියේ යంత్ర මන්ත්‍ර සූත්‍ර තంత్ర යාන ඒවනම් මතක් වෙන්නේ. ඒ කියන්නේ ආ සරණ ගිහිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේ නෙවෙයි. බුදුරජාන් වහන්සේ රාගේ නෑ, ද්වේෂේ නෑ, මෝහේ නෑ. බෝධිසත්ව කාලේ මෙච්චර නිර්භීතයි නම් සම්මා සම්බුදුරජාන් වහන්සේ ගැන කවර කතාද? දස මරුම් පරදා මේ ලෝකේ විජය ලැබපු මහ වීර වූ තවත් මොනිදෙක් සිටිද්ද බුදුරජාණන් වහන්සේ හැර? ඒ භාග්‍යතුන් වහන්සේගේ නිර්භය බවට පහදින්න ඒ බුදුරජාන් වහන්සේගේ ප්‍රඥා සම්පත්තියට පහදින්න ඒ වාගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට සරණයට ලැබුණා. අපිට මොනවා හිම වුණා, අපි දුප්පත් වුණත්, අපිට දැනුම් තේරුම් නැති වුණත්, අපිට ලොකු දෙයක් නැති වුණත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම නම් ශ්‍රේෂ්ඨයි. කටපුරා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න, ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්න, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න, උද්ධිහවස තුනුරුවන් සිහි කරන්න, ඒ භාග්‍යතුන් වහන්සේ උතුම් ධාතු ස්තූප වන්දනා කරගන්න, බෝධීන් වහන්සේලා වන්දනා කරන්න, ඒ මහරහතන් වහන්සේලාගේ ධාතු ස්තූප වන්දනා කරන්න, මුළු හදවතේම තුනුරුවන්ට ජීවිතේ පුදන්න, බයක් නැතුව වාසය කරන්න. ඒ නිසා ඕන්න අද බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ඔය විදිහට අපි කතා කළා. බියක් තැති ගැනීමක් නැතුව ගෞතම බුදු සසුනේ සදා සැනසීම ලබන්න ඔබට වාසනාව ලැබේවා.